සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ සෝතාපට්ටි අංග හතරත් සෝතාපන්න අංග හතරත් පිළිබඳව. දීඝනිකායේහි සංඝේති සූත්‍රය පාදක කරගෙන අප මේ විස්තරය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සෝතාපට්ටි අංග සහ සෝතාපන්න අංග කියලා කාරණා දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. සෝතාපට්ටි අංග කියන්නේ සෝතාපන්න භාවය සඳහා ආරම්භයේ උපදවා ගත යුතු ගුණාංග හතරක් පිළිබඳව. සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති. සෝතාපන්න වීම සඳහා බලපාන සෝතාපට්ටි අංග හතරයි මේ සඳහන් කළේ. ඒ අනුව සැබෑ ධර්මයේ පැහැදිලි කරන සත්පුරුෂයන්ගේ ආශ්‍රයත් ඕන් වෙතින් සැබෑ ධර්ම ශ්‍රවණය කිරීමත් ඒ අහන ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම වශයෙන් යෝනිසෝ මනසිකාරයත් ඒ ධහමට අනුගත වූ ජීවන පැවැත්ම ධර්මානුධර්ම ප්‍රතිපදාවත් විදියට දක්වන්නට පුළුවන්. සෝතාපන්න වීම සඳහා මූලික වශයෙන් අවශ්‍ය වන්නේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම සඳහා බාහිර වශයෙන් සම්පාදනය කරගත යුතු ප්‍රධානතම කාරණා දෙකක් තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රයත් ඔහු විසින් සද්ධර්ම ශ්‍රවණය කිරීමත්. ඒ කරුණ දෙක බාහිරින් ලැබෙනකොට අභ්‍යන්තර වශයෙන් අප යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපදාවත් සම්පාදනය කර ගැනීම අවශ්‍ය වෙනවා. ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන්ම මේ ආර්ය මාර්ගයේ සම්පූර්ණම රඳා පවතිනා වූ කල්‍යාණ මිත්‍රත්වයේ තියෙන වැදගත්කම බුදුදහම නිරතුරුව අවධාරණය කළ තියෙනවා. සම්පූර්ණ සද්ධර්ම මාර්ගයේම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ප්‍රධාන ඉගැන්වීම වන චතුරාර්ය සත්‍ය නැත්තම් දුකේ හට ගැනීම හා නිරෝධය නැත්තම් පරිසම්පාදේ දැක්වෙන අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මේ සත්ව සංතියේ පැවැත්ම සහ අවිජ්ජායත්වයේ වශයෙන් විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියනපු විදියට ඒ අවිද්‍යාව දුරු කිරීමෙන් සාක්ෂාත් කරගන්නා වූ දුක්ඛ නිරෝධය නැත්තම් දුක්ඛ නිරෝධගාමී පටිපදා පිළිබඳව පැහැදිලි අවබෝධයක් සත්පුරුෂ සංඝසින් ලබන්නට ඕන. අන්න ඒක තමයි සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සම්මාදිටියට පැමිණෙච්ච පමණටයි සද්ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්නට පුළුවන්කම තියෙන්නේ. එෙහිදී තමා විසින් ශ්‍රවණය කළා වූ ධර්මය නිරතුරුව මෙනෙහි කරන්නට ඕන. ඒක යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. සම්මාදිටිය තවදුරටත් දිනු කර ගැනීම සඳහා පරතෝගෝස වශයෙන් අහපු ධර්මය යලි යලිත් නොනින් මෙනෙහි කිරීම බුදුදහම තුල බෙහෙවි මගේ කළ තියෙනවා. ධර්ම මාර්ගයේ ප්‍රධානතම ගුණාංගයක් වශයෙන් යෝනිසෝ මනසිකාරයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ අතර විශේෂයෙන්ම ධර්මානුධර්ම ප්‍රතිපදා විදියට ආරස්නංගික මාර්ගය පාදක කරගත්තු විශේෂයෙන්ම සතර සතිපට්ඨානය පුහුණු කිරීම වැදගත් වෙනවා. ඒ සතර සතිපට්ඨානය තුල කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ස්ථාන හතරෙහි සිත පිහිටුවාගත්තු පමණට තමයි සතර සම්‍යාප්‍රදාන වීරිය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්තබොජ්ජංග ඔස්සේ ආරස්සනිකික මාර්ගය සම්පාදනය කර ගැනීම වශයෙන් විද්‍යාය මුක්තිය සාක්ෂාත් කර ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ධර්ම මාර්ගයේ සියලුම ඉගැන්වීම් ඇතුළත් වන්නේ සතර සතිපට්ඨානය තුළ නැත්නම් ආරස්සනිකික මාර්ගය තුළ. ඉතින් මේ කරුණු අපේ ජීවිතය තුළින් උපරිම ලෙස පුහුණු කරන්නට අප උත්සාහවන්ත වෙන්නට ඕන. සීලය පිළිපදලා සමාධි ප්‍රඥා වැඩීම තමයි මේ සියලුම කාරණාවලදී සිදවන්නේ. එහිදී මූලික කාරණයක් තමයි චතුරාර්ය සත්‍ය පාදක කරගත්තු පටිසම්පාද සංඛ්‍යාත රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම හා නිරෝධය දකින නුවණ. හේතු ඇති කල්හි ස්කන්ධ පංචකය හට ගන්නා බවත් හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙන බවත් අපි පැහැදිලිවම සුතමේ පඤ්ඤාවසෙන් ලබා ගන්නට ඕන. ඒ ලබාගත්තා වූ සුතමේ පඤ්ඤාව චින්තාමය පඤ්ඤා විදියට නැත්නම් යෝනිසෝ මනසිකාරය විදියට යලි යලිත් අපේ චින්තනය කරන්නට ඕන. ඒ වගේම භාවනාමය පඤ්ඤා විදියට සමති දර්ශනා වඩමින් මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව අපි ඉදිරියට රැගෙන යන්නට ඕන. එතකොට මෙන්න මේ කරුණු හතර සත්පුරුෂ ආශ්‍රයයත් සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපදාවත් කියන මෙන්න මේ කරුණු හතර දක්වන්නේ සෝතාපට්ටි අංග කියලා. සෝවාන් වීම සඳහා බලපාන කාරණා හතර. මේ කරුණු හතරම පඤ්ඤාවුද්ධි සූත්‍රයේහි ප්‍රඥාව දිනු කරලීමේහි කරුණු හතර විදිහට දක්වනවා. ධර්ම මාර්ගයේ භාවිත කිරීමෙන් ප්‍රධාන වශයෙන් අපට ලැබෙන්නේ ප්‍රඥාව. අන්නේ ප්‍රඥාව ලැබුණු පමණට තමයි දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ප්‍රඥාව සම්පාදනය කරගැනීමේහි මූලික ලක්ෂණ හතරක් විදිහටත් මෙන්න මේ සෝතාපට්ඨාංග ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා. මේ සෝතාපට්ඨාංග භාවිත කරමින් යම්කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය ආදී මූලික සංයෝජන දුරු කිරීම වශයෙන් සෝතාපන්න භාවයට පත් වුණා නම් අන්නේ පත්‍ත්‍ය කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ හතර තමයි සෝතාපන්න අංග වශයෙන් දක්වන්නේ. දීඝනිකායේහි සංගීති සූත්‍රයේදී එය චත්තාරි සෝතාපන්නස්ස අංගානි කියලා දක්වලා තියෙනවා. නැත්තම් සෝතාපන්න අංග වශයෙන් දක්වලා තියෙන කරුණු හතර. ඉදා වූ අරිය ශ්‍රාවකෝ බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. මේ ශාසනයේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොවෙනස්සන ප්‍රසාදයෙන් යුක්තයි. සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ ළඟ අනිවාර්යයෙන්ම පිහිටන ලක්ෂණ හතරක් තමයි සෝතාපන්න අංග වශයෙන් මෙහිදී දක්වන්නේ. ඒ අනුව මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ඇති වෙනවා. ඒක නොවෙනස්සන ප්‍රසාදයක්. උන්වහන්සේගේ අවබෝධයේ පිළිබඳ ඇතිවන ශ්‍රද්ධාව තමයි මෙහිදී බුද්ධ අවිච්ඡා ප්‍රසාදනය කියලා දක්වන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ අරහං ආදී නික්ලේශී බුදුගුණ පිළිබඳව අචල ප්‍රසාදයක් අචල ශ්‍රද්ධාවක් ඔහු තුල පිහිටනවා. ඊළඟ කාරණය තමයි ධම්මේ අවිච්ඡා ප්‍රසාදෙන සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුක නිදහස් වෙන මාර්ගය චතුරාර්ය සත්‍යය පිළිබඳව ඔහුට විශ්වාසයක් ප්‍රසාදයක් නොවෙනස්වන ශ්‍රද්ධාවක් හටගන්නවා. ධර්මයේ පවත්නා වූ සාකහත ආදී සදහම් ගුණ ගැන විශේෂයෙන්ම ධර්මයේ තියෙන සන්දිට්ඨික අකාලික කියන ගුණ ගැන මේ ජීවිත කාලය තුළදීම ඉක්මනින්ම අකාලික වශයෙන් ප්‍රතිඵල ලබා ගත හැකි මාවතක් කියන මෙන්න මේ විශ්වාසය ඔහු තුළ ඇති වෙනවා. අන්‍ය ඇතිවීම තුළින්ම ධර්මය තමාගේ ජීවිතය බවට පත් කරගන්නවා. විශේෂයෙන් ධම්මදීපා භික්කවේ විහෙරද ධම්මසරණා කියපු විදියට චතුරාර්ය සත්‍ය පාදක කරගත්තු සතිමත් බව සම්මා සතිය ඔහුගේ ජීවිතය තුළ පිහිටා සිටිනවා. ඒ වගේම සංඝේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ කියපු විදියට ආර්ය මහා සංඝරත්නය කෙරෙහි සෝවානාදී මාර්ගඵලවලට පත් වුණා වූ ආර්ය උතුමන් ගැන ඇතිවන නොවෙනස්වන ප්‍රසාදය, සරියුත් මුගලන් ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලා තුල සුපටිපන්න උජුපටිපන්න ආදී මේ සංඝ ගුණ යුක්ත බව තමා අවබෝධයම තේරුම්ගෙන ඒ සංඝයා පිළිබඳව ඇතිවන්නා වූ නොවෙනස්සන ප්‍රසාදය අචල ප්‍රසාදය ශ්‍රද්ධාව තමයි මෙහිදී දක්වලා තියෙන්නේ. ඊළඟ කාරණය තමයි අරියකාන්තේ සීලේහි සමන්නාගතෝ හෝති. ආරියකාන්ත සීලෙන් යුක්ත වෙනවා. අඛණ්ඩ අච්ඡෙද්ද අසබල අකම්මාස බුජිස්ස විඤ්ඤෝපසත්ත අපරාමට්ට සමාධි සංවර්ධනික වශයෙන් දක්වලා තියෙන නොකෙඩුනා වූ සිදුරු නැති කබර නැති කැලල් නැති නුවණැත්තන් විසින් ප්‍රශංසා කරපු කෙලෙස් වලින් ස්පර්ශ නොකළ සමාධියට අංගයක් වෙච්ච දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට ඇත නැත කියන සාස්ත්‍ර උච්ඡේද දෙකෙන් දුරු වෙච්ච පරිසම්පාද න්‍යාය පිළිබඳව අවබෝධය පිහිටලා ඉතිමස්මිය සතිදං හෝති ඉමස්මින් අසතිදං නොහෝති කියන අවබෝධය මත පිහිටි ආ වූ සීලය සහ ඒ සීලේ පිරිසුදු භාවය සෝතාපන්න පුද්ගලයාගේ ළඟ අඛණ්ඩව පවතිනවා. මෙන්න මේ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි අචල ප්‍රසාදයත් පරිසම්පාද දැනුම පාදක කරගත්තු දෘෂ්ටි වලින් තොර වුණා වූ සීලේ පිහිටලා ඒ සීලය නොකැලැල්ව නොබිදී ආරක්ෂා කරන ස්වභාවය සෝතාපන්න කෙනෙකුගේ ජීවිතය තුළින් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔහු තමා රකින සීලය, ගිහියෙක් නම් තමා රකින පංච සීලය, නැත්නම් අට සීලය, ස්වාමින් වහන්සේ කෙනෙක් නම් සාමණේර දස සීලය, නැත්නම් උපසම්බදා සීලය කියන මෙන්න මේ තමන් ඉන්න මට්ටමෙන් ඒ සීලය උපරිම ලෙස භාවිත කරමින් එය සමථ විදර්ශනා සඳහාම යොදන සීලයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදියට තෙරුවන ගැන අචල ප්‍රසාදයත් ආරේකාන්ත සීලයක් කියන මේ කාරණා සෝතාපන්න පුද්ගලයෙකු ළඟ පිහිටන ලක්ෂණ ඒවට කියනවා සෝතාපන්න අංග කියලා. අද අප පැහැදිලි කරේ කාතකින් සෝතාපන්න බවට පත්වීම සඳහා හේතු වන සෝතාපට්ටි අංග සහ සෝවාන් වෙච්ච පුද්ගලයෙකු ළඟ තියෙන සෝතාපන්න අංග පිළිබඳව. එනිසා මේ සෝතාපට්ටි අංග භාවිත කරමින් සෝතාපන්න තත්ත්වයේ ස්ථාවර පිහිටෙන විදියට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට ඔබ අප හැම දිනම අදිස්ථාන කරගනිමු. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.